වෙනකොට කැලණිකගේ නගර ගම්වීදියේ ජලමාපකයේ ජලමට්ටම පැවතියේ 6.4ට බොහෝ දුරට. නමුත් ඊයේ රාත්‍රී වෙනකොට 7.45 දක්වා ඉහළ ගියා. නමුත් දැන් ආපහු 7.3 දක්වා අඩු වෙලා තියෙනවා. ඉතින් ඉහළ කැච්මන්ට් එකට එහෙම නැත්නම් කැලණි ද්‍රෝණියට වැස්සේ නැත්නම් අපි බලාපොරොත්තු වෙනවා තවදුරටත් ජලමට්ටම 15යි කියලා. දැනටමත් කොළඹට අපි කියනවා 7ට වඩා වැඩි වුණාම නගර ගම්වීදියේ ජලමට්ටම විශාල ප්‍රමාණයේ ජල ගැලීමක් කියලා ඒ විශාල ප්‍රමාණයේ ජල ගැලීමකට තමයි අපි භාජනය වෙලා තියෙන්නේ. මේ අවස්ථාව වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා ජලමට්ටම ක්‍රමක්‍රමයෙන් 15 බසින් කියලා.